사두 사두 사두 Namaskare Viva Buddhuru Enete Semeda Buddhu Himi Sareneyami Namaskare Viva Dhamru Enete Semeda Sadeham Sareneyami Namaskare Viva Sangheru Enete Semeda Mahasanghe Sareneyami Namaskare Viva Tunuru Enete Semedati Sarene Sarene Ami Sadhu Sadhu Sadhu Saddhavante වාසනාවන්තේ පින්වත්නි මෙල්බන් මහමෙවුනා භාවනා සපුව මගින් එළඹෙන වෙසක් පුන් පොහොය දිනේ මුල් කරගෙන ලෝවැසි දනන්නාට පිනති දනන්නාට ඒ ශ්‍රී සද්ධර්මයේ බෙදා දීම පිණිස වෙසක් පුණ්‍ය යාත්‍රා නමින් වැඩසටහන් මාලාවක් වෙනදා කරගෙන ගිය ධර්ම ප්‍රචාරක කටයුතු වලට අමතරව සංවිධානය කළා. ඒ අසපුවේ දායක පින්වතුන් මගින් මේ දිනවල සෑම සතියන්තයකම කරගෙන යනවා. මේ වෙරබි මෙම ස්ථානයේ පැවැත්වෙන වැඩසටහන වෙනදා පැවැත්වෙනවා වගේම වුණත් ඒ වෙසක් පුණ්‍ය යාත්‍රා වැඩසටහන් මාලාවට අදාළ දෙවන වැඩසටහන හැටියට තමයි අද පැවැත්වෙන්නේ. පින්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානා උපජ්ජති අච්චරිය මනුස්සු. මහණෙනි, එකම එක පුද්ගලයෙක්ගේ ඉපදීමයි පහළවීමයි මේ ලෝකේ ආශ්චර්ය මිනිසෙකගේ පහළවීම වන්නේ. කතමෝ ඒක පුද්ගලෝ, කවුද එකම එක පුද්ගලයා? භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න කළා. භාග්‍යතුන් වහන්සේම උත්තරේ දෙනවා, තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පහළ වෙන එකම එක ආශ්චර්යවත් මනුස්ස රත්නේ. අනිත් කොච්චර දෙනා පහළ වුණත් එහෙම තථාගතයන් වහන්සේ නමක් තරම් ආශ්චර්යයක් ඇති වෙන්නේ නැහැ. ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණයි පස්සේ තවත් ධර්මයන් දෙකක් මේ ලෝකේ පහළ වෙනවා. ආශ්චර්යවත් ධර්මයන්. ඒ තමයි නිබ්බිදාව ඇතිවෙන, විරාගය ඇතිවෙන, නිරෝධය ඇතිවෙන, මේ ලෝකේ එතරට ගෙන යන ඒ තථාගත ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ පහළ වෙනවා. ඒ තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට මේ සසර කතරින් එතෙර වෙන්න. ඒත් සමගම මේ ලෝකේ ආශ්චර්යවත් පිරිස බිහි වෙනවා. කවුද පිරිස? ඕ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස. සංඝ කියන්නේ පින්වන්නේ පිරිස කියන එක. එතකොට භාග්‍යතුන් වහන්සේගේ පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ ලෝකේ ඔය ත්‍රිවිධ රත්නයට අමතරව වටිනා කියන වෙන සම්පත් නැහැ. රතන සූත්‍රයේ සඳහන් වෙනවා ඒ ත්‍රිවිධ සම්පත්තියට ඒ රත්නයට සම කළ හැකි දෙයක් දෙව්ලොව දෙවියන් අතරවත් නැහැ. දෙව්ලොව දෙවියන් අතරවත් ඒ තරම් සම්පත්තියක් නැහැ. ඉතින් අන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න වාසනාව ලැබිච්ච අපි ඒ ත්‍රිවිධ සම්පත්තියේ පිහිටලා ඉවරලා අපේ ජීවිතේට ඇති කරගන්න ඕන මොන සම්පත්ද? ගුණ සම්පත්. මොන සම්පත්ද? ගුණ සම්පත්. ඒ අපි ඇති කරගන්නා ගුණේම දියුණු කරලා තමයි අපිට මේ සසර දුකින් එතර වෙන්න තියෙන්නේ. ඔබ අහලා තියෙනව නේද සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන? උන්වහන්සේ ගැන ලොකු කීර්තිරාවයක් තිබුණා. කේන්ති නම් යන්නේ නැහැ කියලා. කොහොම කීර්තිරාවයක් තිබුණේ? කේන්ති නම් යන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ගැන කොහොමද? ඒක තමයි. හිනාවෙම තේරෙනවා තත්ත්වෙ මොකද්ද කියලා. එදෙන් දැන් මෙහෙම කීර්තිරාවයක් තිබුණම එක බමුණෙකුට හිතුණා මේක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කේන්තියක් නැති මිනිස්සු කොහෙද ඉන්නේ? මේක මේ විමසලා බලන්න ඕන. විමසනවා කියන්නේ මේ අහනවා නෙමෙයි. ටෙස් කරලා බලනවා කියන්නේ. එහෙම හිතලා සාරිපුත්ත මහරහතන් කෝය කේන්තියන්නේ කියන කෙනා කියලා ඇහුවා. එතකොට මිනිස්සෙක් පෙන්නවා ආන් අර වඩින්නේ සාන්ත ඉඳුරන් නැතුව උන්නාන්සේ තමා කීවා. පින්ඩ පාතේ වඩිනවා. මේ මිනිස්සයා හිමීට අඩිය තියලා පිටිපස්සෙන් ගියා. ගිහිල්ලා හොඳට අත දිගැරලා අල්ල හොඳට විදා පහලා පිටිපස්සෙන් ගිහලා දඩියෙන් ගහලා පිටට මහා හයියෙන් පාරක් ගෙවුවා. ඕගොල්ලන්ට වැදුනා නම් සෙනින් නිකන් ඇසිඩ් වැටුණා වගේනේ. බලනවා මොකාද මේ මට නිරපරාධී ගහපු කෙනා කියලා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පස්සවත් ඇරලා බැලුවේ නැහැ කියනවා. තේරෙන්නද? දැන් එච්චර දෙයක් වෙලත් අඩු ගානේ මේ බෙල්ලවත් චුට්ටක් කරවලා කවුද ගැහුවේ කියලාවත් පිටිපස්සවත් හරලවල බැලුවේ නැහැ කියනවා. ඒ වැඩපු විදියට ඒ විදියටම පියවර තපාගෙන ඒ සාන්ති ඉරියව්වෙම වැඩිය කියනවා. අයි ගැහුවේ කවුද කියලාවත් බැලුවේ නැහැ. දැන් අපිට නම් එච්චර පහරක් වදින්න ඕනේ නැහැ. අපිට අර කියන්නේ හොස්ස ළඟින් ඕ එහෙම ගියත් ඇති. අපිට එච්චර දෙයක් වෙන්න ඕනේ නැහැ. එතකොට ආශ්චර්යවත් නැද්ද? ඒ සිත ආශ්චර්යයි. හැබැයි ඒ විදිහට හිත හදාගත්තේ මොකක් නිසාද? ධර්මය නිසා. එහෙනම් ඒ ධර්මය ආශ්චර්ය නැද්ද? ඒ ධර්මයත් ආශ්චර්යයි. එහෙමනම් ඒ ධර්මයේ දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය නැද්ද? ඒ භාග්‍යතුන් වහන්සේත් ආශ්චර්යයි. එක කතාවක් තියෙනවා. ඒක තියෙන්නේ මේ කොයි බුද්ධ ශාසනෙත් එකයිනි පින්හන්. ඒක තියෙන්නේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රස් මේ අග්‍රදායකයා දැන් අපේ හිටියේ අනාථපිණ්ඩික සිටුතුමා. ඒ වගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට හිටපු කෙනා. මෙයා ගොඩාක් සම්පත් තියෙන කෙනෙක්. මෙයා මිනිස්සෙක්. මෙයාත් එක තරහ වුණා. මොකද්ද මේ චූටි වචනයකට? දවසක් මේ සිටුතුමා උදේ පාන්දර හීලදානේ අරගෙන ගියා විහාරෙට භාග්‍යතුන් වහන්සේට, අග්‍ර උපස්ථායකනේ. ගෙහෙල්ල එන ගමන් දැක්කා, දැන් එද්දි පාන්දරින්ම ගියා, එද්දි ටිකක් එළිය වැටිලා, තරමක් එළිය වැටිලා. ගොරෝ ගොරෝ හොඳටෝම අම්බලමක මිනිස්සෙක් නිදි. හොඳට අතපය හතර තියෙන කෙනෙක් හොඳටෝම එළිය වැටිලත් නිදි. අස කරත්තේ යන ගමන් රියදුරාට කියනවා මේ සිටුතුමා, මෙයානම් මේ රෑට ඇවිදින දවල්ට නිදන කෙනෙක් වගේ කීවා. රෑට ඇවිදින දවල්ට නිදන්නේ කවුද? කවුද? හොරු. මෙයා ඇත්තටම හොරෙක්. මෙයා හැබැයි ඔළුවත් එක්ක පොරෝගෙන වහගෙන හිටියට මේක ඇහුණා. මෙයාට මේක ඇහුණා. මෙයා ඉක්මනට මේ රෙද්ද අයින් කළා, ඔළුව උස්සලා බැලුවා කවුද කියලා. එතකොට දැනගත්තා කවුද? සිටුතුමා. මොකක්ද ඇති කරගත්තේ හිතේ? වෛරයක් ඇති කරගත්තා. පහුවෙන්ද රෑම ගිහලා හරප්පට්ටි ඉන්න ඔක්කොම හරක්ගේ කකුල් ටික කපලා දැම්මා. දැන් තේරෙනවද? පහුවෙන්ද උදේ මෙහා යනවා සිටුතුමාගේ මූණ කොහොමද කියලා බලන්න. දැන් අපිට උනා නම් කොහොමද? ඕ මූණ නිකන් මැලවිච්ච අර මොකද්ද වගේ තියෙනවනේ නේ. නෑ සිටුතුමා, කිසි ප්‍රශ්නයක් නෑ, හොඳින් ඉන්නවා, හොඳට hina වෙලා ඉන්නවා. දෙවනි දවසේ ගිහිල්ලා වෙලා මේකට මේක දැනෙන්නේ නැති පාටයි කියලා හොඳට කුඹුරු ටික පැහිලා තිබුණා. ඔක්කොම ගිනි තියලා දැම්ම රැට ගිහිල්ලා. ගිහිල්ලා බලනවා පහුවෙන් දවුදේට සිටුතුමාගේ මූණ කොහොමද කියලා. කිසි ගණන් නැහැ. hina වෙලා හොඳට ඉන්නවා. සිටුතුමාගේ ගෙවල් යාහයක් තිබුණා. ඔක්කොටම ඊට පහුවෙන්ද ගිනි තිබ්බා. ආයෙ ගිහිල්ලා බලනවා මූණ කොහොමද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා. මෙයා මේ මිනිස්සෙකුට කිට්ටු වුණා. කිට්ටු වෙලා අහනවා, මේ සිටුතුමාට දැන් පහුගිය කාලේ ඉඳන් හරියට කරදරනේ. මට ආරංචියේ කවුද කෙනෙක් කපුලුත් කැපුවා කියලා මුළු ගව පට්ටියේම. ඒ උනට ගාණක් නැහනේ. දැන් කාගෙන් දහන්නේ? සිටුතුමාගේම ළඟින් ඉන්න සේවකයෙක්ගෙන්. ඒක තමයි ඒ සිටුතුමාගේ හැටි කීවා. ඒ උනාට කුඹුරු යායමත් ගිනි තිබ්බලුනේ. ඔව්, ඒත් සිටුතුමාට ඒව ගාණක් නැහැ. ඒ සිටුතුමාගේ හැටි කීවා. ගිවලුත් ඔක්කොම ගිනි තිබ්බලුනේ කිව්වා. ඔහු ඒත් ගානක් නෑ. හැබැයි ඔය සිටුතුමා මේ හරියට ආදරේ කිව්වා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේට මොනවහරි කරොත් නම් මං හිතන්නේ දැනේවි ඒ අරෙන්න නම් ඔය සිටුතුමාගේ හිත හොල්ලන්න විදියක් නෑ කිව්වා. මෙයා කල්පනා කරා, හරි එහෙනම් මං දෙන්නම්කො වැඩේ කියලා. පහුවෙන්ද රෑ ගිහිල්ලා මේ සිටුතුමා හදලා දීලා තිබ්බ ලස්සන කුටිය. අනේ පිටිසිටුතුමා හැදුවේ සඳුන් ලීයෙන් හැදුවේ. ඒ වගේ ලස්සන වටීන කුටියක් හදලා තිබ්බා. කාටද? ඕ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට හදලා පූජ කරලා දුන්නා. මේ පෞකාර මනුස්සයා ගිහිල්ලා ඒකට ගිනි තිබ්බා. පහුවෙන්ද සිටුතුමා ඇවිල්ලා හරි සන්තෝසයි. අත්පොලසන් ගහලා hina වුණා. හරිම සන්තෝසයි මෙයාට. දැන් අර මිනිස්සයා මොකද්ද හිතුවේ? ආ ගොඩාක් දැන් මූණ බලන්න උදෙන් එනවා වැඩේ කරයි පස්සේ. හරි සතුටට පත් වුණා. අත්පොලසන් ගගා ඉනාවිවි කියනවා, කොයි බුද්ධ ශාසනයේද එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අග්‍රූපස්ථායකට කුටි සේනාසන දෙකක් පූජ කරන්න ලැබෙන්නේ? එකයි හම්බෙන්නේ, මට දෙකක් දැන් හම්බෙනවා. ඇයි? එකක් මම පූජ කරා, දැන් මේක කවුද ගිනි තිබ්බා? දෙවෙනි එක එහෙනම් ආයෙ හදන්න වෙන්නේ කාටද? තමන්ටමයි. අන්න පින්වත්නි, ආශ්චර්යවත් හිත. දෙවෙනි එක හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා ඉවර වෙලා කියනවා, ස්වාමීන් ඉල්ලා හිටියා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ රැස් කරපු පින මට මේ පහුගිය කාලේ ඉඳන්ම කවුදෝ දන්නේ නැහැ. මෙහෙම මේ මගේ පස්සෙන් ඇවිල්ලා මෙහෙම වැඩ ටිකක් කරනවා. හැබැයි මේ පින කරන්න හම්බුනේ එයා හින්දා. ඇයි දෙවෙනි කුටිය හදලා දෙන්න හම්බුනේ? එයා හින්දා. ඒ හින්දා මේ පිනෙන් කොටසක් එයාටත් අනුමෝදන් කරන්න කියලා. එදවිට තමයි අර මිනිස්යාගේ ඇස් දෙක ඇරුණේ. අනේ ඇවිල්ලා සිටුතුමාගේ අත කකුල් අල්ලලා වන්දනා කරලා සමාව ගත්තා. එතකොට ඇහුවා, නුඹ ඇයි මේ? මං නුඹව දැකලත් නැහැ. නම දන්නෙත් නැහැ. මූණ දන්නෙත් නැහැ. ඇයි මෙහෙම මට කළේ කියලා ඇහුවා. අර වචනෙට, අර පාන්දර යන ගමන් මෙයාන රැට විදින දවල්ට නිදන කෙනෙක් කියපු වචනෙට. එතකොට බලන්න, ඒ වචනේ ඒ මිනිස්යාට දිරෝගන්න චූටි වචනයක් නෙනේ. ඒ මිනිස්සේ අනිත් එක බොරුවක්ද? කීවි බොරුවක්ද සිටුතුමා? නෑ, කීවෙත් ඇත්ත. එයාට ඒක වාව ගන්න බැරි වුණා. නමුත් සිටුතුමාට අච්චර කරලත් වාවන්න පුළුවන් වුණා. ඒක තමයි පින්වන්නේ මේ ධර්මයේ ආශ්චර්යය. ඒ ධර්මයේ තියෙන්න ඕන කොහෙද? ඕ, ඒ ධර්මයේ තියෙන්න ඕන දෙව් මිනිසුන්ගේ හිතේ. මේ ධර්මයේ දෙව් මිනිසුන්ගේ චිත්තසංතානයේ පැලපදියන් උනේ නැත්තම් අන්න එදාටයි මේ සසුන අතුරුදහන් වෙන්නේ. මේ ධර්ම මිනිසුන්ගේ දෙව් මිනිසුන්ගේ සිත්සතන්වල පැලපදියන් වෙන තරමට, පිහිටන තරමට එදාටයි මේ සසුන බබලන්නේ. තේන්නද? ඒ හින්දා අද උගලන්ට රන් කරඬුවක දාලා හිතේ තියාගන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් තමයි අහන්න ලැබෙන්නේ. උහරන් කරඬුවක දාලා හිතේ තියාගන්නවා කියපුවම වටින දෙයක් නේද? අහ, ඒම අවවාදයක්. මේ දෙසුම හරි සරලයි. මේ දේශනාව හරිම සරලයි. ඒ කියන්නේ ගැඹුරු නෑ. ඒ වුණාට හරිම අමාරුයි. දැන් වෙනදට අමාරු වෙන්නේ ගැඹුරු දේශනාවක් කරොත්නේ. මේ දෙසුම එහෙම ගැඹුරු නෑ. හරි සරලයි. ඒ වුණාට හරිම අමාරුයි. මේ දේශනාවේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය එක කියන සූත්‍රයේ ඕපම්ප වර්ගයේ, ඒ කියන්නේ උපමා ආශ්‍රයෙන් දේශනා කරපු දෙසුම් තියෙන වර්ගයේ, මේ දේශනාවේ නම කකචූපම සූත්‍රය. මොකද්ද නම? කකචූපම සූත්‍රය. ඒ කියන්නේ කීයට උපමා කොට වදාළ දෙසුම. මොකද්ද? කීයට උපමා කොට වදාළ දෙසුම. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේ පිටු සිටුතුමා පූජ කරපු ජේතවනාරාමේ. ඒ කාලේ හිටියා භික්ෂුවක් පැවිදි වෙලා, එයාගේ නම මෝලිය පග්ගුණ. මොකද්ද නම? මෝලිය පග්ගුණ. මෙයාගේ සිරිතක් තිබුණා, වැඩිය බණ භාවනාවක් නැහැ. මෙයා කරන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් භික්ෂුණීන් එක්ක එකතු වෙලා වට කරගෙන කතා කර කර ඉන්නවා. තේන්නද වැටි? දැන් භාග්‍යතුන් වහන්සේ වදාළනේ, මේ ශාසනය අවුරුදු 10000ක් තියෙනවා නම් ඒක 5000ට බහිනවා කිව්වා. කාව පැවිදි කරපු ගමන්ද? ඕ ඒ අය පැවිදි කරපු ගමන් මේක එහෙම බහිනවා කිව්වා. ආයුෂ පිරිහෙනවා කිව්වා ශාසනේ. එතකොට මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? උදේ ඉඳන් හවස් වෙනකන් භික්ෂුණීන් එක්ක එකතු වෙලා ඉවරේලා මේ කතා කර කර ඉන්නවා. පමණට වඩා එකතු වෙලා කල් ගෙවනවා. එතකොට මේක දැක්කම ගැළපෙන දෙයක්ද? ගැළපෙන්නේ නැහැ. සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් මේ පොඩ්ඩක් වඩින්නකු මෙහාට කියලා කරුණු කියනවා. මේ ස්වාමීන් වහන්සේ ওই වැටේ ගැළපෙන්නේ නැහැ නේද? දැන් උදේ ඉඳන් මෙතෙන්ට වෙලා කතා කර කර ඉන්නවා. දැන් වෙලාව කීයද? ඉරත් අවරට ගියා කියලා ඔහොම කියපුවම් මොකද වෙන්නේ? දැන් ඊ ඇහෙන්නේ මොනවාද කියනවා කියන්නේ? ඇහෙන්නේ මොනවාද? වචනනේ නේ. දැන් අර මිනිස්සයාට එක වචනේ අහගන්න බැරුණානේ, වාවන්න බැරුණා. මේ භික්ෂුවටත් එහෙම වෙනවා. මෙහෙම කියපුවම දැන් මේ කියන්නේ නරකටද? හොඳට කියන්නේ. මේ භික්ෂුවටත් වාවන්නේ නැහැ. මෙයාට තරහා යනවා. මෙයාට තරහා ගියාම මෙයාගේ යාළු භික්ෂුණීන් ටික ඉන්නවනේ. භික්ෂුණීන් ටිකටත් තරහා යනවා. අර මොනව හරි උපදේශයක් දෙන්න ආපු ස්වාමීන් වහන්සේට බැනලා එළව ගන්නවා මේ කට්ටිය. හරි හරි හරි, ඔයාගේ වැඩක් ඔයා බලා ගන්නකෝ. අපේ ස්වාමීන් වහන්සේ ගැන අපි බලා ගන්නම් කියනවා. එහෙම කියලා බැනලා එළව ගන්නවා. දවසක් එක්තරා භික්ෂුවක් මොකද කළේ? මේක දැන් බොහෝ කාලයක් පවතිනවා, මේක ගැළපෙන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. වැඩම කරලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට කියලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මෝලිය පග්ගුණ කියලා භික්ෂුවක් ඉන්නවා. මෙයා උදේ ඉඳන් හවස් වෙනකම් භික්ෂුණීන් එක්ක උවමනාවට වැඩි එකතු වෙලා කතා කර කර ඉන්නවා. එහෙම කතා කර කර ඉන්නවා මදිවට කවුරු හරි මොනෝ හරි මෙයාට කියන්න ගියොත් මෙයා කේන්ති ගන්නවා. සැර වචන පිට කරනවා. නොසතුටු සිත් ඇති වෙනවා. රණ්ඩුවට එනවා. මේක තියෙනවා, ඒ කරන වැඩ ඔක්කොම ටික තියෙනවා. යම් කිසි විදියකින් මේ ආට උපදෙස් දෙන්න කියහම මෙයාත් නොසතුටු සිත් ඇති කරගන්නවා. කේන්ති ගන්නවා, රණ්ඩුවට එනවා. ඒ විතරක් නෙමේ, මෙයාට එකතු වෙලා ඉන්න භික්ෂුණීන් ටිකත් නොසතුටු සිත් ඇති කර ගන්නවා. කේන්ති ගන්නවා, රණ්ඩුවට එනවා. ඒ උපදේශක් දෙන්න ගිය භික්ෂුවට දොස් කියන්න පටන් ගන්නවා. ස්වාමීනි, ඔන්න ඔහොමයි මේ දවස්වල මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ කලකිරියාව කියලා කාටද දැන් සැලකරි? ඕ භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ තවත් භික්ෂුවකට එන්න කීවා. භික්ෂුව මෙහෙන්න, ඔය මෝලිය පග්ගුණ භික්ෂුවට ගිහිල්ලා කියන්න, තථාගතයන් වහන්සේ නුඹව අමතනවා, කැඳවනවා කියලා කියන්න කීවා. එහෙමයි ස්වාමීනි කියලා උන්වහන්සේ ගිහිල්ලා වදා කීවා. මන්න මේ ශාස්ත්‍රූන් වහන්සේ ඔබට එන්න කියනවා. එන්න කිව්වයි පස්සේ දැන් නොයා බෑ. කවුද එන්න කියන්නේ? භාග්‍යතුන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ. මෙයා භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තා. ඉඳගත්තම් භාග්‍යතුන් වහන්සේ අහනවා, ඇත්තද භික්ෂුව මේ කියන්නේ පමණට වැඩිය භික්ෂුණීන් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා, පමණට වැඩිය කතා කර කර ඉන්නවා කියලා, ඒක ගැන කවුරු හරි කරුණු කියන්න ගියාම නොසතුටු සිත් ඇති කර ගන්නවා කියලා, කේන්ති ගන්නවා කියලා, රණ්ඩුවට එනවා කියලා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට ඒ භික්ෂුණීනුත් රණ්ඩුවට එනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා, එසේ ස්වාමීනි කියලා. දැන් නම් කොහොමද? දැන් කොහොම කියයිද? අනේ නෑ ස්වාමීන් වහන්සේ, මොන බුරුද කවුද කිව්වේ කියලා. දැන් ඉන්නයි එහෙම. හැබැයි ඒ කාලේ අය මීට වැඩිය හොඳයි. කවුද කිව්වේ කියලා අහනවා කෙලින්ම. කතාව ඇත්තද නැද්ද බලන්නේ නෑ. හැබැයි ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා එසේ ස්වාමීන් වහන්සේ කියලා බිම බලාගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පග්ගුණ ගිහි ජීවිතය අතහැරලා දැන් දෙයියනේ කියලා ගෙදෙට්ට වෙලා හිටියනම් කාල බීලා මේ ඕන තරහන්නටලා ඉන්නවනේ නේද? දෙමේ ගිහි ජීවිතය අතහැරලා කෙස් ටිකත් බාලා සිවුරු පොරෝගෙන පැවිදි වෙච්චි ඔබට ඒ විතරන්න මේ භාග්‍යතුන් වහන්සේ මේ වචනයක් පාවිච්චි කරනවා. ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්චි ඔබට. පැවිදි වෙන්න නිකන් බෑනේ නේ. ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙන්න කියන්නේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්චි ඔබට ඕක ගැළපේ. මේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කෙනේ නේද නුඹ කියලා අහනවා. එතකොට මෙයා කියනවා එසේ ස්වාමීනි, මම ශ්‍රද්ධාවෙන්ම තමයි පැවිදි වුනේ. ඉතින් පග්ගුණ ශ්‍රද්ධාවෙන්ම ගීගේ අතහැරලා සසුන් ගත වෙච්ච කුල පුත්‍රයෙකුට ඔය වැඩේ ගැළපෙන දෙයක් නෙමෙයි නේද? ඒ නිසා පග්ගුණ යම් විදියකින් ඔබ ඉදිරියේ ඔන්න භාග්‍යතුන් වහන්සේ දැන් කාටද අවවාද කරන්නේ? දැන් බැන්නද? නැහැ. ඇහුවේ මොකද්ද? නුඹ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කෙනෙක් නේද කියලා. එතකොට වමයා කිව්වා එසේ ස්වාමීන් වහන්සේ, මං ශ්‍රද්ධාවෙන් තමයි පැවිදි වුනේ. එතකොට නුඹට උක ගැළපෙන්නේ නැහැ නේද? එසේ ස්වාමීන් වහන්සේ මට මේක ගැළපෙන්නේ නැහැ. මෙයා දැන් කාරණේ මොකද්ද පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ ඔන්න මෙයාට දෙනවා ලස්සන උපදේශ හතර. මේ උපදේශ හතරේ පිහිටලා තමයි මේ උපදේශ හතර මාතෘකා කොට දබලා තමයි මේ මුළු දේශනාවෙම මේ හරේ තියෙන්නේ මෙතනයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕන හොඳට අහගන්න. පග්ගුණ ඔබ ඉදිරියේදී ඔබගේ යාළු හිතමිත්‍ර භික්ෂුණීන් ඉන්නවනේ. තමන්ගේ ටීම් එක ඉන්නවනේ නේද? ඔබ ඉදිරියේදී ඒ භික්ෂුණීන්ට කවුරු හරි දොස් කිව්වොත්, ඒ කියන්නේ ඔබ ඉන්න තැන තමන්ගේ යාළු හිතමිත්‍රාදී කට්ටියට කවුරු හරි දොස් කිව්වොත්, පග්ගුණ ඔබ තුල ඒ භික්ෂුණීන් ගැන යම් බැඳීමක් ඇති වෙනවා නම්, බැඳීම් සහිත සිතුවිලි ඇති වෙනවා නම්, පග්ගුණ ඉස්සෙල්ලාම අන්නේ කතාරින්න කියනවා. මොකද්ද කියන්නේ? වදාලේ නුඹ ඉදිරියේ නුඹට බැන්නොත්ද? නෑ. නුඹ ඉඳෙද්දී නුඹ ඉදිරියේදීම නුඹගේ ඔය යහළු හිතමිත්‍රාදී භික්ෂුණීන්ට යම් කිසි කෙනෙක් බැන්නොත්, ඒ භික්ෂුණීන් ගැන එහෙම බණින වෙලාවේ ඒ භික්ෂුණීන් ගැන ඔබේ හිතේ බැඳීමක් ඇති වෙනවා නම්, බැඳීම් සහිත සිතුවිලි ඇති වෙනවා නම්, පග්ගුණ ඉස්සෙල්ලම දුරු කරන්න කියනවා අන්න ඒක. මේ මුළු දේශනාවෙම සාරය තියෙන්නේ මෙතන. දැන් අපි හිතමු අපිත් එක්ක අපේ සහෝදරය අම්මා තාත්තා ඉන්නවා කියලා. තේරෙනද? අපේ නෝනා ඉන්නවා, දරුවෝ ටික ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා. දැන් කවුරු හරි අපි ඉන්න තැන අපි ඉඳෙද්දී ඇවිල්ලා තාත්තට බනිනවා, කැත වචනයෙන් බනිනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම ප්‍රශ්නේ ඇති වෙන්නේ මේකමගේ තාත්තට දැන්නා. ඒකනේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නේ. දැන් අපි හිතමු අපේ ඒ කට්ටියම ඉන්නවා. දැන් අපි කානිවල් එකකට ගිහිල්ලා හරි පොලට ගිහිල්ලා හරි කොහේ හරි ඉන්නවා. වෙන කොහේ හරි යන මිනිස්සු එක්ක පණිනවා. තමන්ට ප්‍රශ්නයක් වෙනවද? නෑ. අන්න ඇවිල්ලා අපේ තාත්තට බැන්නා. දැන් එහෙනම් බැනපු එකද ප්‍රශ්නේ? තාත්තට බැනපු එකද ප්‍රශ්නේ? ඕ තාත්තට බැනපු එකයි ප්‍රශ්නේ. බැනපු එක නෙමේ ප්‍රශ්නේ. බැනපු එක ප්‍රශ්නයක් නම් ඔය කොහේවත් යන මිනිස්සෙකුට බැන්නත් අර විදිහටම ප්‍රශ්නේ මතුවෙන්න ඕන. අන්න තාත්තට වෙන්නේ. ඒක කාගේ තාත්තද? මගේ තාත්තා. අන්න ඒක ඒහි. දැන් එතකොට මගේ තාත්තා උනේ කොහොමද? තාත්තවයි තමන්වයි ලනුවකින් ගැට ගහලද? මොකකින්ද ගැටේ තියෙන්නේ? සිතුවිල්ලකින් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකකින්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? සිතුවිල්ලකින් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සිතුවිල්ල තමයි අතහරින්න කියන්නේ මගේ කියන. ඒකයි මේ කියන්නේ ඔබ ඉදිරියේ භික්ෂුණීන්ට බැන්නම ඔබ තුල ඒ භික්ෂුණීන් ගැන යම් බැඳීමක් ඇති වුණොත් මේ මගේ යහළු හිතමිත්‍රාදීන් කියන බැඳීම එළියට එනවා ඒ වෙලාවට. මේ මගේ අය කියලා. ඒ බැඳීම ආවොත් බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත් පක්ගුණ මුලින්ම ඒක දුරු කළා දාන්න කියනවා. මුලින්ම අතහැර ගන්න ඕන මොකද්ද? බැඳීම. දෙන්නද? ඒක අතහැරලා දාන්න කියනවා. ඒක අතහැරියයි පස්සේ ඔබ මේ විදියට ඉක්වෙන්න කියනවා. ඒක අතහැරගන්නේ නැතුව මේ විදියට ඉක්මෙන්න බෑ. කොහොමද? මම මගේ හිත වෙනස් කරගන්නේ නෑ. මම පාපී වචන කියන්නේ නෑ. මම හිතානුකම්පීව ඉන්නවා. දේශයෙන් තොරව මෛත්‍රී සිතින් ඉන්නවා කියලා පග්ගුණ නුඹ ඒ විදිහට ඉක්මෙන්න කියනවා. හැබැයි ඒ විදිහට ඉක්මෙන්න බෑ අරක කරන්නේ නැතුව. දෙන්නද? ඉස්සෙල්ලම අතහරින්න කියන්නේ මේ බැඳීම. දැන් මේ මොකද්ද කිව්වේ? නුඹ ඉන්න තැන කවුරු හරි ඇවිල්ලා නුඹේ හිතවත් භික්ෂුණීන්ට බැන්නොත්. දෙවනි කාරණේ දේශනා කරනවා. පින්වත් පක්ුණ, නුඹ ඉදිරියේ යම් කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් ගැහුවොත්. දැන් කලින් කිව්වේ මොකද්ද? බැන්නොත්. බනිනවා කියන කෙනෙක් වචනින්නේ ගහන්නේනේ. දැන් එහෙම නෙමෙයි දේශනා කරන්නේ. කවුරු හරි නුඹත් එක්ක පිරිස ඉඳෙද්දි ඇවිල්ලා නුඹේ හිතවත් භික්ෂුණීන්ට අතින් ගහනවා කියනවා. ගල් වලින් ගැහුවොත්, පොළු වලින් ගැහුවොත්, ආයුධයකින් බහර දුන්නොත්, එතකොටත් පින්වත් පක්ුණ නුඹ තුල ඒ භික්ෂුණීන් කෙරෙහි යම් බැඳීමක් ඇති වුණොත්, බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත් පග්ගුණ ඉස්සෙල්ලම ඒක අතහැරලා දාන්න කියනවා. අතහරින්න කියන්නේ මොකද්ද? හිතේ ඇතිවෙන බැඳීම. මගේ කෙනෙකුට ගැහුවා, මගේ හිතවත් කෙනාට ගැහුවා, අහවලාට ගැහුවා කියලා තමන් එක්ක ඒකේ තියෙන බැඳීම හිතේ අතහරින්න කියලා. දැන් මේ කියලා දෙන එක අමාරු වැඩද? මේ තේරුම් ගන්න හරි සරලයි. ඒ වුණාට වැඩි මං ඒකයි වද කිව්වේ. දේශනාව චුට්ටක්වත් ගැඹුරු නෑ. ඒ වුණාට හරිම අමාරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අතින් පහින් ගලින් ගැහුවත් තමා තුළ ඒ අය කෙරෙහි. මං ඒක හොඳ උදාහරණයක් ගත්තේ තමන්ගෙම තාත්තට ගහනවා කියමු. කුතුන් තමන් බලන් ඉන්නවා. ලේසි වැඩක්ද? අතහරින්න කියනවා. කලින්ම අතහරින්න කියනවා තියෙන බැඳීම. බැඳීම් සහිත සිතුවිලි එනවා නම් ඒකත් අතහරින්න කියනවා. අතහැරලා මේ විදියට ඉක්මෙන්න කියනවා. මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මේ ගුටි කන එක ගහන්න ඉස්සෙල්ලා යම් විදියකට මගේ හිත තිබුණාද, මගේ හිත දැන් මං ආයේ වෙනස් කරගන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. දේශයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා පග්ගුණ නුඹ ඔය විදියට හික්මෙන්න කියනවා. මොකද පින්ගන්නේ ගුටි කෑවොත් තියෙන්නේ මොකද්ද? කවුරුවත් ගුටි කෑවා කියලා Taman නිරේ යනවද? ආ ගුටි කෑවා කියලා නිරේ යන්නේ නැහැ. හැබැයි ඒ ගුටි කනවාට වැඩිය ලොකු අනතුරක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? ඕ දේශේ හිතේ හටගත්තම ඒක බලවත් අකුසලයක්. ඒ වෙලාවේ මලොත් නිරේ උපදිනවා. දැන් මොකද්ද ලොකුම වෙඩි? අර ගහන මිනිස්සයා ගහන එකද ප්‍රශ්නේ, තමන්ගේ හිතේ හටගත්තු එකද ලොකුම බරපතල වැඩේ? මහා සාවද්ද මොකද්ද? මහා සාවද්ද කියන්නේ ගොඩක් බරපතල. ගොඩක් බරපතල මොකද්ද? දේශයේ හිතේ හටගන්න එකයි බරපතල. ඊගාවට දැන් ඔය කීවි මොකද්ද? තමන් ඉඳෙද්දි තමන්ගේ හිතවත් අයට බැන්නොත් ගැහුවොත් කරුණු කීයක් කියවද? දෙකයි. ඒ දෙකේදීම හිත තියාගන්න කිව්වේ මොකද්ද? ඉස්සෙල්ලම ඒ අය කෙරෙහි තියෙන බැඳීම අතහරින්න කියලා වදාලා. ඊගාවට මගේ හිත වෙනස් කරගන්නේ නෑ කියන තැනට එන්න කිව්වා. තරහ ඇති කරගන්නේ නෑ කියන තැනට එන්න කිව්වා. හිතානුකම්පීව අනුගම්පාවෙන් වාසය කරන්න කිව්වා. අනුගම්පා කරන්න තියෙන කාටද එතකොට? දෙන්නටම. ගුටි කන කෙනාටත් අනුකම්පා කරන්න ඕන, ගහන කෙනාටත් අනුකම්පා කරන්න ඕන. හේතුව මොකද්ද? කම්මස්සක. මේ ලෝක සත්‍යයා කර්මයේ දායාද කරගෙන ඉන්නේ. එතකොට කෙනෙක් යන්න තියෙන ඡේම භූමිය අතහැරලා කියන දේ අහන්න නැතුව කාන්තාරේ යනවා නම් අපි උදව් කරන්න විදියක් නැහැනේ. ඇයි එයා කාන්තාරේ යන්නේ? දැන් තමනුත් ඒ කතරට වැටුනොත් එහෙම තමන්ට මොකද වෙන්නේ? තමනුන්ටන්ත වෙන්නේ වතුර බිඳක්වත් නැතුව මේ මැරෙන්න. එතකොට කල්පනා කරන්න කියනවා, හිතානුකම්පාවෙන් වාසය කරන්න කියනවා. කල්පනා කරන්න කියනවා, අනේ මේ මිනිස්යාට මේ මාර්ගය අතහැරලා අනිත් පාරට යන්න හිත නැමෙනවා නම් ඒ ෂේම භූමියට යන්නත් මාර්ගය තියෙනවා. නමුත් මේක යන්නේ වැරදි පාරේ. එතකොට අනුකම්පාවෙන් ඉන්න කියනවා. දැන් ඔය වදාලේ තමන් ඉඳෙද්දි තමන්ගේ හිතවතුන්ට බැන්නොත් ගැහුවොත්. එමෙ ඔන්න තුන්වෙනි උපදේශ, එමෙම්ම පග්ගුණ, නුඹ ඉදිරියේ යමෙක් ඇවිල්ලා නුඹට දොස් කියනවා. දැන් කලින් කිව්වේ අනුන්ට. එතකොට පින්වත් පක්ුණ, ඔබ තුල ඔබ කෙරෙහි යම් බැඳීමක් ඇති වුණොත්, තේන්නද? ඔබ කෙරෙහි ඔබ තුල යම් ඔබ තුල ඔබ කෙරෙහි යම් බැඳීමක් ඇති වුණොත්, බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත්, ඉස්සෙල්ලම පක්ුණ ඒක අතහරින්න කියලා වදාලා. ලේසිද? හැබැයි සරලයිනේ දේශනාව. හරි සරලයි. ඔබ තුල ඔබ කෙරෙහි යම් බැඳීමක් ඇති වෙනවා නම් පග්ගුණ ඒක අතාරින්න කියනවා. මම හිත වෙනස් කරගන්නේ නැහැ, නපුරු වචන කියන්නේ නැහැ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා හිත අදා ගන්න කියනවා. එමෙම්ම පග්ගුණ, කවුරුන් හෝ ඔබට අතින් පහර දුන්නොත්, කාටද පහර දෙන්නේ? තමන්ට. අතින් ගැහුවොත්, ගල් වලින් ගැහුවොත්, ආයුධයකින් පහර දුන්නොත්, පග්ගුණ ඔබ තුල ඔබ කෙරෙහි යම් බැඳීමක් ඇති වෙනවා නම් ඒක අතාරින්න කියවා. බැඳීම් සහිත සිතුවිලි ඇති වෙනවා නම් තමන්ට තමන් ගැන ඒක අතාරින්න කියනවා. නැත්තම් හිතෙන්නේ මම මේකට මෙහෙම කරා, මම මෙයාට මෙහෙම කරා. මං හින්දයි මුන් ඉන්නේ. මමයි මුන්ට කන්න දෙන්නේ. මමයි මහන්සියලා හම්බු කරන්නේ. මට මෙහෙමයි කොහොමද කරන්නේ? ඔක්කොම මම මට. ඔක්කොම මම මට. එහෙමනේ හිතෙන්නේ. ඊට පස්සේ ඉතින් විලාප දෙනවා. සමහරු බණින්දි පපුවට ගගා බනිනවා. ඕ. එහෙම තමයි හිතෙන්නේ. මුලින්ම අතහරින්න කියනවා. එතකොට කාව හදන්න යන්නේ එකක්ද මේක තියෙන්නේ? අපිව බලන්නේ අපිට කවුරු හරි මොනව හරි කියන්න යද්දී එයාගේ කට වහන්න. අපි කල්පනා කරන්නේ එහෙමනේ. පටන් ගන්නෙම වහගම්. ඕ මං වහගම් කිව්වට ඊට වැඩිය හොඳට කියනවා සමහරු. ඕ ඒකේ අනුන්ගේ වහන්නයි කල්පනාව. දැන් මේක වහගන්න තියෙන්නේ කාගේද? තමන්ගේ. මොකද්ද? බැඳීම ඇති වෙන සිතුවිලි වලට ඉස්සරහට එන්න දෙන්නේ නැතුව ඉන්න කියනවා. දැන් සමහරු ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ මට හරි ප්‍රශ්නයක්. මට හරියට තරහා යනවා කියනවා. සමහර මේ පුරුෂ කාන්තා හැමෝම ඇවිල්ලා අපිට කියනවා, මට හරියට කේන්ති යනවා කියනවා. සමහරු ඇවිල්ලා කියනවා, මට එනවා කේන්තියක් කියනවා. ඕ ඒ කියන ස්වභාවයෙන්ම තේරෙනවා එයාගේ හැටි. එතකොට දුරු කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ට තමන් ගැන තියෙන අදහස අතාරින්න කියනවා. ඒ තමන් ගැන තියෙන බැඳීම් සහිත සිතුවිලි අතාරින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ හික්මෙන්න කියන්නේ. එතකොට මේක දන්නේ නැතුව කොච්චර ඉන්න කියත් හරියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එමෙම්ම පග්ගුණ කවුරු හරි ඇවිල්ලා නුඹට ගැහුවොත්. දැන් කලින් කිව්වේ බැන්නොත්නේ. එහෙම නෙමේ, ඇවිල්ලා ගහනවා කියනවා. අතින් ගහනවා, ගල් වලින් ගහනවා, පොළු වලින් ගහනවා, ආයුධ වලින් පහර දෙනවා කියනවා. එතකොටත් ඉස්සෙල්ලාම පැන නගින ප්‍රශ්නේ තමයි මට ගැහුවා කියලා. ඒ බැඳීම් සහිත සිතිවිල්ල තමන් ගැන තියෙන අතහරින්න කියනවා. අලුතෙන් බැඳීම් සහිත සිතිවිලි එන්න දෙන්නත් එපා කියනවා. හිත හදාගන්න කියනවා, මම මගේ සිත වෙනස් කරගන්නේ නෑ. මම නපුරු වචන කියන්නේ නෑ. හිතානුකම්පීව ඉන්නවා. දේශයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා හිත හදාගන්න කියනවා. දැන් මෙහෙම හිටපු අය මේ බුද්ධ ශාසනේ නැද්ද? ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අර මන්තානි බුත්ත පුන්න ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට හිතුණා මේ අරහත්වේ සාක්ෂාත් කරලත් නැහැ. උන්වහන්සේට හිතුණා සුණාපරන්තෙට යන්න ඕන කියලා. සුණාපරන්ත කියන්නේ කොහෙද? ඕ අද මක්කම කියලා යන්නේ කට්ටිය. තේන්නද? ආන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං සුණාපරන්තයට පිටත් වෙන්න කියලා හිතාගෙන ඉන්නේ කිව්වා. ගිහිල්ලා වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පුන්න එහෙ මිනිස්සු හරි දරුණුයි නෝ. එතකොට ඒ කාලෙත් එහෙමයි. කඩුවෙන් කිනිස්සෙන් තමයි වැඩ ඒ කට්ටිය. එතකොට මේ පුන්න ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි මම ඉවසනවා කියනවා. පුන්න එහි මිනිස්සු නුඹට බණී ව්‍යාක්‍රෝෂ කරાવી කියනවා. ස්වාමීනි මං එතකොට මෙහෙම ඉවසනවා කියනවා, මට ගහන්නේ නෑනේ බෙන්නට, ඒ මිනිස්සු හොඳයි කියලා හිතනවා කියනවා. පුන්න මේ බැනලා නිකන් ඉන්න එක නෑ, ගහවි කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඉවසනවා කියනවා, ඒ මිනිස්සු හොඳයි කියලා හිතනවා කියනවා. ඇයි මට මේ ආයුධ වලින් මට ගහන එකක් නැහැ කියලා හිතනවා කියනවා. ගැව්වට පුන්න මේ අත පිම්පයින් විතරක් නෙමෙයි ආයුධවලිනුත් ගහාවි කොටාවි කියනවා. ස්වාමීනි මේ මිනිස්සු හොඳයි කියලා මං හිතනවා කියනවා. ගැහුවට මේ කෙටුවට මාව මරණ එකක් නෑනේ කියලා මම හිතනවා කියනවා. පුන්න දැන් මේ කවුද කියන්නේ දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මිනිස්සු මෙහෙම මෙහෙම කරාවි කියලා. නමුත් පුන්න ස්වාමීන් වහන්සේ කියනවා මම එහෙම කරුත් මෙහෙම හිතනවා කියනවා. ඒ තමන් ගැන බැඳීම් සහිත සිතුවිලි ඇති කරගන්නවා නම් එහෙම හිතන්න පුළුවන්ද? බෑ. අන්තිමේට මේ වදාලා ස්වාමීනි මේ ඉතින් ආයුධ වලින් කෙටුවට මාව මරණ එකක් නැහැ කියලා මං හිත හදා ගන්නවා. මේ මිනිස්සු හොඳයි කියලා හිතනවා කියනවා. පුන්න මරාවි කියනවා. නුඹව කපලා කොටලා මරලා දාවි කියනවා. අදටත් ඔය සමහරුන් පණ පිටින් පුච්චෙනවා පෙන්වන්නේ ඒ පළාතේ. පණ පිටින් පොල්ලක බැඳලා රෝස් කරනවා පෙන්වන්නේ. මම එක තැනක දැක්කා මේ අත් දෙක දකුණු අතයි දකුණු කකුලයි එක වාහනයක ගැට ගහලා, වම් අතයි වම් කකුලයි තව වාහනයක ගැට ගහලා දෙපැත්තට වාහන යනවා. අදටත් මිනිසුන්ගේ කන් කපලා නාස් කපලා දිව කපලා තොල් කපලා කට කපලා පේමන්ට් එකේ ඉඳලා තියෙනවා. අදටත් එහෙමයි. එදත් එහෙමයි. ඉතින් පුන්න ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේට වදාලා පුන්න මරාවි කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාසනේ සමහර භික්ෂූන් ඉන්නවා කියනවා. හරියට සිල් ගුණ දම් පුරා ගන්න බැරුව සමාධිය වැඩෙන්නේ නැතුව ප්‍රඥාව වැඩෙන්නේ නැතුව මරණය පතපතා ඉන්න අයත් ඉන්නවා කියනවා. ඉතින් මම හිතනවා කියනවා මට නොමිලෙම ළඟට ආවනේ කියලා හිත හදා ගන්නවා කියනවා. එහෙනම් පුන්න නුඹ යාට යන්න සුදුසුයි වඩින්න කියවා. එතකොට එහෙට වැඩලා ඒ තමන්ගේ ජීවිත කාලයේ අවසන් වෙන්නේ ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරලා අරහත්ත්වයට පත් වෙලා 60,000කට වැඩිය රහතන් වහන්සේලා එහෙ බිහි කරපු තැනක් තමයි ඔය අද තියෙන්නේ. ඔය වට කරගෙන වඳින්නේ වෙන්නේ මොකකටවත් නෙමේ. ඕ භාග්‍යතුන් වහන්සේගේ සිරපතුලට. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒක ඒගොල්ලන්ගේ එකක් කියලා. නෑ. ඒ සුණා පරන්ත කියන්නේ දා මේ මන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ වැඩම කළා පිහිටවපු ඒ බෞද්ධ රාජ්‍යයට. තේන්නද? එතකොට එහෙම ශ්‍රාවකයෝ එදා හිටියා. මේ විදිහට තමන් ගැන බැඳීම ඇති කරගන්නේ නැතුව එන තමන්ට එන වචන ගල් මුල් ප්‍රහාර තමන් වෙට්ටු උදෙසා එන මරණේ පවා උවසපු ශ්‍රාවකයෝ හිටියා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ මූලිකම හරය තියෙන්නේ ඔන්න ඔතන පින්වත්නි. කේන්ති ගන්න නැතුව ඉන්න තියෙන මුල්ම තැන ඔන්න ඔතන. මොකද්ද? බැඳීම් සහිත සිතිවිලි එන්න දෙන්නේ නැතුව ඉන්න ඕන. ඇති වුණොත් ඒක දුරු කරන්න ඕන. ඇති වෙමින් තියෙන සිතිවිලි වලට ඉඩ දෙන්නේ නැතුව ඉන්න ඕන. දැන් කල්පනා කරලා බලන්න, ඔබත් ඉතින් ওই ගේවල් දොරවල් වල කෑකුව ගහනවනේ නේද? එතකොට ඉස්සෙල්ලම හොඳට කල්පනාවෙන් ඉඳලා බලන්න. ඉස්සෙල්ලම එන්නේ නොසන්සුන් බව. ඒකත් එක්ක සිහිය පිහිටන්නේ. ඉස්සෙල්ලම එන්නේ ආවේගේ. ඒකත් එක්ක සිහිය පිහිටන්නේ. ඒ නොසන්සුන් බවයි ආවේගයයි පිටිපස්සේ තියෙන්නේ මම කියන අදහස. මගේ කියන අදහස. ඉස්සෙල්ලම එන්නේ මොකද්ද? නොසන්සුන් බවයි ආවේගයයි. ඒ ආවේගය කියන එක පින්වත්නි අපි සසරේ පුරුදු කරපු එකක්. භාග්‍යත ඒවට කියනවා මේ සසරේ පුරුදු කළා අලු යට තියනවා වගේ. හැංගිලා තියෙන දෙයක් තියෙනවා අපේ චිත්ත සන්තානි. මොනවාද ඒකට කියන ධර්මයේ පාවිච්චි කරන නම? ආශ්‍රව. උපදින ගමන් සර්පයාගේ විස දල නැහැ. දත් නැහැ. කාලයක් යද්දී එන්නේ. ඒ එන්න ඕන ස්වභාවය යට තියෙනවා. පරිසරය ඇදෙද්දී එළියට එනවා. උපන් ගමන් පොඩි එකාගේ දත් නැහැ. දත් නැහෙනේ. හැබැයි දත් එන ස්වභාවයේ තියෙනවා. පරිසරය හැදුනම එළියට එනවා. අපේ හිතේ හැමතිස්සම රාගේ නැහැ. රාගේ කියන්නේ ක්ලේශයක්. තේනවද? ඒක ආශ්‍රවයක් හැටියට හිතේ තැම්පත් වෙලා තියෙනවා. පරිසරය හදපු ගමන් අර කිරිදත් එළියට එනවා වගේ. අවේදම් බෝංචියට ඒක ගහපේනවද? නෑ. පරිසරය හදපු ගමන් එළියට එනවා. මොකද්ද? දෙපෙත්තෙන් දැනේ කියන්නේ. එළියට එනවා මේක පැලවිලා. පරිසරය ආපු ගමන් අරක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒ ආවේගයට අවශ්‍ය පරිසරය ආපු ගමන් නැත්තම් අපිට කවුරුවත් කියලා දුන්නද මේ විදිහේ වචන කියපුවාම ඕගොල්ලෝ තරහ ගන්න කියලා මොන්ටිසෙවුරි ඉගෙනවද? ඉගෙනවද? නෑ. මේ පොතපතෙන් ඉගෙන ගත්තද? මෙහෙම වුණාම දත් මිටි කාලා ඇස් රතු වෙලා මේ මහා ආවේගයක් ගන්න ඕන හිතට කියලා කවුරුවත් ඉගෙනවද? නෑ. මේ විදිහට දැකපු ගමන් රාගය ඇති කරගන්න කියලා කවුරුත් ඉගෙනවද? ආසාව ඇති කරගන්න කියලා ඉගෙනවද? මේ විදිහට ටිකක් දැක්ක ගමන් මේක ඇති කරගන්න කියලා, අරක දැක්කම මේක ඇති කරගන්න, හේම එකක් උගන්නලා නෑ. පරිසරය හදපුක හැදිච්ච ගමන් එළියට එනවා. එතකොට ඒ ආවේගය එන්නේ ආශ්‍රව මුල් වෙලා. ඒක පාලනය කරන්න ඕන. ආවේගය එන්න දෙන්නේ නැතුව. මොකද නොසන්සුන්කම මත සිහිය පිහිටන්නේ. සංසුම් බව මත තමයි සිහිය පිහිටන්නේ. දැන් මේ සියලු මේ කියන හැම වචනයක්ම ඔබගේ ජීවිතයට පින්වන්නේ අතිශය වැදගත්. සංසු අනුසංසුම් බව මත සිහිය පිහිටන්නේ. සංසුම් වීම තුල තමයි සිහිය පිහිටන්නේ. ඊගාවට ආවේගයට තැන දෙන්න එපා. ආවේගය එන්නේ කෙලෙස් උපදන ආශ්‍රවයත් එක්ක කවලම් වෙලා. ඒ ආශ්‍රවේ වැඩ කරන නිසා තමයි මේක එන්නේ එළියට. එතකොට ද්වේෂේ එන්නේ ආශ්‍රවයත් එක්ක. ඒක පටිගානුසය හැටියට තැම්පත් වෙලා තියෙනවා. අහලා තියෙනවනේ අනුසය ධර්ම කියලා. ඒ ආශ්‍රව තියෙන අනුසය හැටියට තැම්පත් වෙලා. මේකට පරිසරය හැදිච්ච ගමන් මේක ටක් ගාලා නැගිටලා එනවා. පැලේක බීජයක දළු දානවට වැඩිය වේගෙන්, තෙල් වලට ගිනි ඇවිලෙනවට වැඩිය වේගෙන් මේක එක සැනින් එනවා. ඒකට ඉඩ දෙන්න එපා. තැම්පත් වෙලා ආවේගයට ඉඩ දෙන්නේ නැතුව සංසුන් වෙලා අන්න කල්පනා කරන්න පටන් ගන්න. මොකද මේ වෙන්නේ කියලා. ඉස්සෙල්ලම එන්නේ මම මගේ කියන අදහස. ඊට පස්සේ තමයි මඹ නුඹට කියලා. නුඹට කිව්වට ඒ වචනේ නෙමෙයි ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ නේ. ආන් එහෙම එළියට එනවා. ඊට පස්සේ වචන එළියට එනවා. අතපය හැසිරෙනවා. ඒ ඔක්කොමත් එක්ක ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ඔක්කොම අවුල් වෙලා ගිනි ගරගෙන යනවා. අර හැබැයි අපි හිතන්නේ අනුන් කළා කියලා. අපි හැමදාම බනින්නේ කාටද? අනුන්ට. එක්ක දරුවන්ට බනි, එක්ක නෝනට බනි, එක්ක මහත්තයාට බනි, අම්මා තාත්තට, ලෝකෙට තමයි හැමදාම බනින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? ඕ පත්තු වෙන්නේ ඇතුලේ. බුදුරජාණන් වහන්සේ මේ වටිනා අවවාද හතර දේශනා කරලා ඔන්න ඊට පස්සේ දැන් මේ අවවාද හතර දුන්නේ කාටද? මෝලිය පග්ගුණ භික්ෂුන් වහන්සේට. දේශනා කරලා සංඝයාගේ පැත්ත හැරුණා. දැන් අරය ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් හිටියන්නේ, දැන් එයාට තමයි කතා කළේ. ඊගාවට සංඝයා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින් මහණෙනි, ඉස්සරනම් මේ භික්ෂූන් මගේ හිත සතුටු කරපු කාලයක් තිබුණා කියනවා. මොකද පින්ගන්නේ මේ බුද්ධ ශාසනයේ සිල්පද පනවන්න පටන් ගත්තෙත් අවුරුදු 20කට පස්සේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා බුදු කෙනෙක් හැටියට පුරා අවුරුදු 45ක්. අවුරුදු 25කට පස්සේ තමයි සිල්පදයක් පනවන්නේ ඉස්සෙල්ලම. එතකොට මේ කියන්නේ එහෙනම් ඒ අවුරුදු 20ට ඉස්සෙල්ලා යුගයේ ගැන. දැන් මේ සිද්ධිය වෙන්නේ ඊට පස්සේ යුගයේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඉස්සරනම් මේ භික්ෂූන් මගේ හිත සතුටු කරපු කාලයක් තිබුණා කියනවා. මහණෙනි, මම එක වේලයි දවසටම වළඳන්නේ. එක වේලක් වළඳන මට ලෙඩ අඩුයි කියනවා. දැන් ඔය එක වේල තමයි එක වරුව වෙලා තියෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළේ එක වේලක් වළඳන්න. එතකොට එක භික්ෂුවක් දේශ මට මතක හැටියට උදායි ස්වාමීන් වහන්සේද කොහෙද, අනේ ස්වාමීන් වහන්සේ බෑ කියනවා. මොකද ඉස්සර පින්ගන්නේ රැටත් පින්ඩ පාති කියා. මේ එතකොට ඒ රැයට පින්ඩ පාති ගියාම සිදුවෙච්චි පලිබෝධ නිසා තමයි මේ මිනිස්සු බය වෙනවා. මේ මහා කරුවලේ ඉතින් ලයිටුත් නැහනේ, පාත්‍රේ තියාගෙන නොසැල්වී එක තැන ඉඳෙද්දි පිසාචයෙක් ඇවිල්ලා කියලා කෑ ගන්නවා. සමහරලාට පින්ඩපාතේ යද්දි චාරිකාවෙන් යන්නේ. දැන් අද කාලේ වගේ එක තැනක ඉඳගෙන මේක මේ මගේ මගේ කියා ඉන්න සිරිතක් ඒ කාලේ තිබුණේ නෑ. ඒ කාලේ චාරිකාවේ වස් කාලෙට විතරයි එක තැන ඉන්නේ. එතකොට යද්දි දැන් හැමදාම එකම ගෙදෙට්ට නෙමෙයි යන්නේ, ගෙවල් අඳුරන්නේ නෑ. සමහර වෙලාවට ගෙදර ඉස්සරහ පැත්ත කියලා හිතාගෙන මේ රෑ කරුවලේ ගිහිල්ලා තියෙන්නේ කොහෙන්ද? ගේ පිළිකන්නේ ගිහිල්ලා තියෙන්නේ. දන්නේම නෑ වළං ඕදලිවිල්ල ගැහුවා දොරෙන් එළියට වතුර ටික. එළියේ හිටන් ඉන්නේ කවුද? ස්වාමීන් වහන්සේ. ওই වගේ මහා ප්‍රශ්න ගොඩක් වෙච්ච හින්දා භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් විකාලේ වළඳන්න එපා කිව්වා, නවත්තන්න කිව්වා. මමත් වළඳන්න එකයිනේ, ඕගොල්ලොත් එකක් වළඳන්න කිව්වා. එතකොට එක නමක් කිව්වා, අනේ ස්වාමීනි බෑ කිව්වා. එහෙනම් එකවර පින්ඩපාතේ වැඩලා ටිකක් ඉතුරු කරගෙන කොටස් දෙකකට වළඳන්න කිව්වා මේ අරුණ හැරෙන්න ඉර හැරෙන්න ඉස්සෙල්ලා. දැන් තියෙන්නේ ක්‍රමේ තමයි. මට ලෙඩත් අඩුයි එක වේලක් වළඳන නිසා, කරදරත් අඩුයි, ඇඟටත් පහසුයි, ශරීර සෞඛ්‍යයත් තියෙනවා. මට මේ ළඟදි දේශනාවක් අම්බුණ අංගුත්තර නිකායේ 3. ඕ ආයුෂවලට තියෙන පලිබෝධ. භාග්‍යතුන් වහන්සේ ඒක එක කාරණාවක් දේශනා කරනවා, ආයුෂට තියෙන පලිබෝධ. මේ පාවිච්චි යහපත් අයහපත් දේවල් දන්නේ නැහැ කියනවා. යහපත් දේහි, ඒ කියන්නේ කන්න බොන්න ඕන දේවල් දන්නේ නැහැ කියනවා. හොඳයි කියලා තියෙන දේවල් වල ප්‍රමාණි දන්නේ නැහැ කියනවා. අරක එක කාරණාවක්, දෙවෙනි කාරණේ. තව කාරණාවක් දේශනා කරනවා, වළඳපු දේවල් දිරවන්න ඉස්සෙල්ලා ආයෙ කනවා කියනවා. ඒකත් ආයෙ සඩු වෙන්න හේතුවක් කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම එක වේලක් වළඳන එක ශරීර සෞඛ්‍යයක් තියෙනවා, ජීවිතෙත් පහසුවේ, ලෙඩත් අඩුයි. ඒ හින්දා ඔබත් එකක් වළඳන්න කියනවා. ඊගාවට දේශනා කරනවා, ඉස්සර හිටපු භික්ෂූන්ට මට උවමනා මේ කරන්න තිබුණේ සිහිය උපද්දවන්න විතරයි කියලා වදාලා. මාර්ගේ පෙන්නපු ගමන් ඒ මාර්ගේ යනවා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. සතරමං හන්දියක තැනිතලා බිමක, මේ දේශනාවේ තියෙන එහෙමයි. තැනිතලා බිමක හතරමං හන්දියක හොඳ දක්ෂ අස්සෙක්ව යොදවලා ඉවරේලා රතයක් තියෙනවා. මොන රතයක්ද එතකොට තියෙන්නේ? අස්ව රතයක්. අසරුවාට තියෙන්නේ කවුරු හරි අනකරොත් එහෙම අහවල් දිසාවට යන්න කියලා නිදුකින්ම රතේට නැගලා ඉවරලා ඒ දිසාවට රතේ පදවන්න. ඇයි ඉන්නේත් කඳුකර බිමක නෙමේ, තැනිතලා බිමක පහසුවෙන්ම යා ඒ දිසාවට වේගින් යනවා. ඉස්සර හිටපු භික්ෂූන් අන්න ඒ වගේ කියනවා. ඉන්නේ තැනිතලා බිමේ. මේ තැනිතලා බිම කියන්නේ මේ පොළවේ තියෙන එක ගැන නෙමේ මේ දේශනා කරන්නේ. අමාරුකම් නැහැ. ආසපු ගොඩ නගන්න කියලා එකක් නැහැ. කුටි හදන්න කියලා එකකුත් නැහැ. චෛත්‍ය වඳින්න කියලා එකකුත් නැහැ. වලාකුල් බැම්ම බඳින්න කියලා එකකුත් නැහැ. පහන්සු කූලෙට වඩින්න කියලා එකකුත් නැහැ. අපේ ගෙදර පිරිත් කියන්න කියලා එකකුත් නැහැ. ඒ මොකුත් නැහැ ඒ යුගේ. දෙන්නද? ඒක තමයි සමතලාභිම කීවේ. මෙන්න මේ පැත්තට යන්න කියලා පාර පෙන්නපු ගමන් තේන්නේ සිහිය පිහිටුවාගෙන ඒ ආර්ය මාර්ගයේ පැත්තට, ඒ නිවන පැත්තට යන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් නම් එහෙම නැහැ කියනවා. මහණෙනි, ඒ නිසා ගොඩාක් මහන්සි ගන්න කියනවා අකුසල් දුරු කළා කුසල් වඩන්න. මහණෙනි, ඒක අකුසල් දුරු කරන්න කියනවා මේ වගේ. කොයි වගේද? ගමකට හරි නගරයකට හරි ළඟ මේ උයනක් තියෙනවා. ඒ කියන්නේ පාක් එකක්. මේක ගොඩාක් වල් වැවිලා කැලෑවිලා මේකේ තියෙන ලස්සන ගස්වල, මේ සල් උයනක් දේශනා කරන්නේ, මේක තියෙන සල් ගස් උක්කුගේම පිළල හැදිලා, අර පොට හැදෙනවා කියලා කියන්නේ පිළල කියපුවා කියලාත් කියනවා. අර ඒ ගහ විනාශ වෙන්නේ, ඒ ගහ අල්ලගෙන හැදෙන්නේ ඒ සල් ගස් වල පිළල හැදිලා. මිනිස්සු මොකද කරන්නේ? මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා මේ පිළල මේ වනේ ඉස්සෙල්ලා යට සුද්ධ කරනවා කියන. සුද්ධ කළා අර සල් ගස් වල තියෙන ඔක්කොම පිළල කපලා අයින් කරනවා කියනවා. ඒ වගේ එතකොට පිළලේ කපලා අයින් කරද්දී සුද්ධ කරද්දී වල් පැලේ භාගයක් තියලාද සුද්ධ කරන්නේ? ඈ, එහෙම එකක් නැහැ. පිළලේ අයින් කරද්දී ඒ අත්ත තියලාද සුද්ධ කරන්නේ? නැහැ, සම්පූර්ණයෙන් කපලා දානවා. යමක් අකුසල් කියලා දන්නවාද ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න කියනවා. ආය අට ගන්න දෙන්න එපා කියන. අර විදිහට සම්පූර්ණයෙන් ඔක්කොම වල් පිළල අයින් කරලා පොහොර දාපුවම ඒ වනය කාලයක් යද්දි සල් මල් පිපිලා සුවඳක් වෙනවා කියනවා. ඒ වගේ තමන්ගේ ජීවිතයේ තියෙන චිත්තසංතානයේ තියෙන අකුසල් මුලින් උපටලා දාලා පිරිසිදු කරගත්තම ඒ ජීවිතේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සුවඳවත් වෙනවා කියනවා. මහණෙනි, ඒ කාලේ සිද්ධියක් වුණා කියනවා. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වෙච්ච දෙයක් දේශනා කරනවා. මේ ඔක්කොම දේශනා කරන්නේ අකුසල් නිසා තමන් තුල තියෙන දේවල් නැගිටලා ආවයි පස්සේ සිද්ධ වුණේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කාලේ හිටියා කියනවා නෝන කෙනෙක්, ගෘහපතිනියක්. මෙයාගේ නම වේදේහිකා. කවුද නම? වේදේහිකා. කීර්තිරාවයක් තිබුණා කියනවා මේ මැඩම්. බොහොම යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. මේ නෝනා බොහොම යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. උපසාන්ත කෙනෙක්. කාරුණික කෙනෙක් කියලා කීර්තිරාවයක් තිබුණා කියනවා. මොකද්ද මෙයාට ගැන තිබ්බේ? බොහොම හොඳ කෙනෙක්, ගුණ යහපත් කෙනෙක්, මේ උපසාන්ත කෙනෙක්, කාරුණික කෙනෙක් කියලා කීර්තිරාවයක් තිබුණා කියනවා. මේ නෝනට හිටියා කාලි කියලා දාසියක්, වැඩකාරියක්, සර්වියන්ට් කෙනෙක් හිටියා කියනවා. නම් මොකද්ද? කාලි. මේ කාලි හැබැයි කම්මැලි නෑ, හරීම දක්ෂයි. මෙයා උදේ පාන්දරින් නැගිටලා ඉවරලා ඔක්කෝම වැඩ කරලා රෑවෙලා නින්දට යනවා. කදවසක් කාලිට හිතුණා අපේ නෝන ගැන මේ විදිහට කට්ටිය කතා වෙනවා. ඒ වුණාට මොකද නෝනට තියෙන්නේ මේ ආර්යාව වගේ ඉඳගෙන ඉන්න විතරයි. මම තමයි ඔක්කොම කරන්නේ. උදේ පාන්දර නැගිටලා මැරිලා ඔක්කොම කරන්නේ මම තමයි. මෙයා මේ මම ඔක්කොම කරලා දෙන හින්දා මේ උපසාන්තව සාන්තදාන්තව ඉන්නවද, එහෙම නැත්නම් මෙයාට ඇත්තටම කේන්තියන්නේ නැද්ද කියලා විමසලා බලන්න ඕන කියලා. මේකේ තියෙන්නේ විමසනවා කියන අදහස. විමසනවා කියන්නේ අහලා බලනවා නෙමෙයි. මොකද්ද? ඕ ටෙස්ට් කරලා බලන්න ඕන කියලා හිතුණා. හිතිලා පහුවෙන්ද මෙයා මොකද කළේ, ටිකක් දවල් වෙලා නැගිට්ටා. වෙනදට උදේම නැගිටින කෙනා චුට්ටක් දවල් වෙලා නැගිට්ටම නෝන ඇහුවා, ඒ කාලේ මොකද උඹ අද දවල් වෙලා නැගිට්ටේ කියලා ඇහුවා. මෙයා ගානක් නැතුව, දැන් මේ කාලේ මොකද කරන්නේ? නෝනව ටෙස්ට් කරනවා. නෝනා එක දන්නවද? නෝන දන්නේ නැහැ. කාලි ගණන් ගන්න නැතුව ඇඟට නොදැනි කීවා, මුකුත් නැ නෝන කීවා. તો නෝන කල්පනා කළා, මේ කෙල්ල කිසි මේ ලෙඩ දුක නැතුවනේ මේ පරක් වෙලා නැගිටලා තියෙන්නේ, කෝතාම කිරි හදලත් නැහැ කියලා මුකුත් කිව්වේ නැ. මූණ ටිකක් මොනෝ කරගත්තද? ඕ පුලුටු කරගත්ත කියන්නේ. ආන් එහෙම කරගත්තා. මූණ සවුත්තු කරගත්ත කියන්නේ එහෙම කරගත්තා. කාලි දැන් මොකද කරන්නේ? කාලි මේ පරීක්ෂණයක්, එයා ටෙස්ට් එකක්. කාලි මූණ බලපුවම දැනගත්තා මූණ නෝනාගේ මූණ වෙනද වගේ නෙමෙයි. එහෙනම් හරි, මෙයා කේන්ති යන කෙනෙක්, උපසාන්ත කෙනෙක් නෙමෙයි. මේ මං වැඩ කරන හින්දා තමයි මෙයා මේ හොඳට ඉන්නේ කියලා දෙවනි දවසේ තව පරක්කු වෙලා නැගිට්ටා. ආයෙත් ඇහුව නෝනා, එයි කාලි උඹ මොකද දවල් වෙලා නැගිට්ටේ කියලා. මුකුත් නෑ නෝනා කිව්වා. දෙවනි දවසේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඉස්සර වෙච්චි කතාවක් භාග්‍යතුන් වහන්සේ දැන් කාටද කියලා දෙන්නේ? සංඝයාට. මේ නෝනා එදා මොකද කළේ? මේ කෙල්ල මේ කිසි කමකට නෑ, කිසි හේතුවක් නැතුව ලෙඩක් දුකක් නැතුවනේ පරක්කු වෙලා නැගිටින්නේ කියලා අද මේ දෙවනි දවසේ කියලා මොකද කළේ? බෑන්නා. දැන් පළවෙනි දවසේ මූණ නරක් කරගත්ත විතරයි, දෙවනි දවසේ බෑන්නා. කාලි හිතුවා, හරි මෙයා ගැන මේ හැමෝම කියන්නේ සාන්තයි කියලා, උපසාන්තයි කියලා, කීකරුයි කියලා, නිහතමානී කියලා, කරුණාවන්තයි කියලා. මේ මම ඔක්කොම කරන හින්දානේ මෙයා මෙහෙම ඉන්නේ කියලා තුන්වෙනි දවසේ මොකද කළේ? තවත් පරක්කු වෙලා නැගිට්ටා. නැගිට්ට ගමන් නෝනා ගිහලා ඇහුවා, ඒයි කාලි අද මොකද පරක්කු වුණේ කියලා. මොකුත් නැහැ නෝනා කියපු ගමන් නෝනා දොර පොල්ල අරගෙන ගැහුවා කියනවා. කාටද ගැහුවේ? කාලිට. ඔළුව පැලුණා. කාලි එළියට පැනලා ගියක් ගියක් ගානේ වීදියක් වීදියක් ගානේ අඬ අඬා දිව්වා කියනවා. මේම් බලන්න ඕගොල්ලෝ අහවලාට උපසාන්තයි කියනවා. මේම් බලන්න ඕගොල්ලෝ අහවලාට ශාන්තයි කියනවා. මේම් බලන්න ඕගොල්ලෝ අහවලාට කහරුණිකයි කියනවා. තමන්ගේ එකම දාසිය චුට්ටක් දවල් වෙලා නැගිට්ටා කියලා මට ඔළුව පැලෙන්න ගැහුවා නෝය කියලා ලේ පෙරෙන ඔරුව පෙන්න පෙන්න අඬ අඬා ගියා කියනවා. මහණෙනි, එදා ඉඳන් වේදේහිකා ගෘහපතිනිය ගැන තිබ්බේ, ඒ ස්වාමි දියණිය ගැන තිබ්බ ඒ කීර්තිරාවේ නැති වෙලා ගියා කියනවා. අපකීර්තියක් පැතුරුණා කියනවා වේදේහිකා ගෘහපතිනිය නපුරයි. වේදේහිකා ගෘහපතිනිය දරුණුයි. වේදේහිකා ගෘහපතිනිය බොහොම නොසන්සුන්. වේදේහිකා ගෘහපතිනිය බොහොම මෙන්න මේ කුරිරුයි කියලා පැතිරුණා කියන. ඕගලන්ගේ වලලත් වෙන්නේ ඕක තමයි. ඕන් දෙන්න එක්කව වෙලා ඇවිල්ලා ටික කාලයක් ඉන්නවා. හොඳට චූටි කාලයක් ඉන්නවා. පළවෙනි දවසේ පුපුරපු ගමන් වැඩේ මොකද වෙන්නේ? දැන් මෙච්චර කල් හොඳයි කී කියානේ හිටියා. අනේ යා හොඳයි අම්මා කියනවා. පුපුරපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොම ගිනි තියාගෙන යනවා. වැටන්නේ මං රැවටුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අතට පයට හිතට ඕන විදිහට ඔක්කොම ලැබෙනකම් කාටත් පුළුවන් කියනවා. මොකද්ද? එතකම් පින්වන්නේ අර යට ඉන්න කෙනා එළියට එන්නේ නැහැ. මොකද්ද? ආශ්‍රවේ එළියට එන්නේ නැහැ. අතට පයට හිතට ඕන විදිහට ඔක්කොම ලැබෙනකම් එළියට එන්නේ නැහැ. චුට්ටක් නොලැබුණ දවසට නේද වැඩේ පටන් ගන්නෙ උගලන් ගෙවල් වලත්. එක්ක හිතපු වෙලාවට ගෙදර ආවේ නැහැ, පරක්කු වුණා. මොකක් හරි නොලැබිච්ච තැනදී තමයි හොඳට බලන්නේ. ඉතින් ඔබ මේක ධර්මයේ තියෙන තමන්ට ගලප ගන්නනේ නේ. අන්න ඔක්කොම ලැබෙනකම් මේ භාග්‍යතුන් වහන්සේ මේ කතන්දර වලින් කියලා දෙන්නේ ඒකයි. මේක තමන්ටයි ගලපා ගන්න ඕන. ඔක්කොම ලැබෙනකම් කාටත් පුළුවන් කියනවා. අර නයාට එළියට එන්න දෙන්නේ නැතුව ඇතුලේ තියාගෙන ඉන්න. චුට්ට නොලැබෙtti කිපෙනවා කියනවා. නපුරු වචන පාවිච්චි කරනවා කියනවා. ඊට පස්සේ අතපය අසුර වුණා කියනවා. දැන් ඔබේ තියෙන්නේත් ওই ප්‍රශ්නේ නෙමෙයිද? නැත්තම් නෑ කියන්න. නෑ, හැමෝගෙම තියෙන ওই ප්‍රශ්නේ තමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා කියලා. ඒ තමා කියනවා චීවර, සේනාසන, පිණ්ඩපාස, ගිලම්පස ඔක්කොම හරියට පිළිවෙලට ගානට හම්බෙනකන් කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. සාන්තව ඉන්නවා. චුට්ට ලුණු දැම්මොත් වැඩි වුණොත් අන්න පටන් ගන්නවා. කෝ මේක හදන්න දන්නේ නැද්ද? මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා අහනවා. නේ? ආන් ඒ වගේ කියනවා. එතකොට භික්ෂුන් අකීකරු වෙනවා කියනවා. මහණෙනි, ඒ විදි ඒ හින්දා හික්මෙන්න කියනවා. මහණෙනි හික්මෙන්න කියනවා. ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගෞරව කරමින්, ධර්මයටම සැලකිල්ල දක්වමින්, ධර්මයටම කීකරුවමින් මම හික්මෙනවා කියලා හික්මෙන්න කියනවා. දැන් ඔබට හික්මෙන්න තියෙන්නේ මොකටද? ඒත් ධර්මයටම සත්කාර කරමින්. මොකද්ද ධර්මය? භාග්‍යතුන් වහන්සේ වදාලා තමා ගැන බැඳීම් සහිත සිතුවිලි ඇති වෙන්න දෙන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා තමාගේ හිත වෙනස් කරගන්න එපා කියලා. හිතානුකම්පීව ඉන්නවා කියලා හික්මෙන්න කියලා. ඒක තමයි ධර්මය. මෙත් සිතින් වාසය කරනවා කියලා හික්මෙන්න කියලා. ඒක තමයි ධර්මය. මහණෙනි, ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගෞරව කරමින්, ධර්මයටම සැනකිල්ල දක්වමින් හික්මෙන්න කියනවා. මහණෙනි, මේ ලෝකේ කොහොම හිටියත් ආකාර පහකින් වචන අහන්න ලැබෙනවා කියනවා. දවසක් කරමේ අතුල කියලා බ්‍රාහ්මණයෙන් මේ ගියාක තමන්ගේ පිරිවරත් එක්ක බණ අහන්න කියලා. ඔන්න එක්කෙනෙක් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට වැටියා. උන්වහන්සේ දීර්ඝ දේශනාවක් වදාලා. මෙයා බෑන්නා. මේ අපි ගෝපතිවරු අපිට වැඩ තියෙන කට්ටිය මේ දිගට කියනවා කිව්වා. තව කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ කෙටියෙන් කියලා කටපියාගත්තා. සමහරట్లాට උන්වහන්සේ දිවසින්වත් දකින්නේ නැති කලින් වෙච්ච වැඩේ. එතකොට බැන්නා. අපිට මුකුත් තේරෙන්නේ නැති හින්දායි ආවේ, මේ නිකන් කෙටියෙන් කියලා වහගත්තා කියලා. තේරුණාද? ඉතින් ඕක ප්‍රශ්නේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගියාම භාග්‍යතුන් වහන්සේ වදාලා අතුලෝක ඉස්සරත් හොම තමා කිව්වා. පුරාණ මේතන් අතුල ඕක ඉස්සරත් හොම තමා කියනවා. කතා කළත් බැනුන් අහනවා, නොකළත් බැනුන් අහනවා. ඒක මේ කොහෙ තියෙන එකක්ද? ඒක ලෝකෙ තියෙන එක. භාග්‍යතුන් වහන්සේ වදාලා ලෝකෙ ඉන්න කෙනාට කාරණා හතරක් තියෙන පහක් තියෙනවා කියන වචන ඇහෙන. කොහොමද ඇහෙන්නේ? කලටත් අකලටත් වචන අහන්න ලැබෙනවා කියනවා. සත්‍යේනොත් අසත්‍යේනොත් වචන අහන්න ලැබෙනවා කියනවා. මොළොක් වචනේනොත් නපුරු වචනේනොත් අහන්න ලැබෙනවා. යහපත ඇති කරන වචනේනොත් අයහපත ඇති කරන වචනේනොත් අහන්න ලැබෙනවා. මෛත්‍රී සිතින් කියන වචන අහන්නත් ලැබෙනවා. දේශ සිතින් අහන කියන වචන අහන්නත් ලැබෙනවා. හැබැයි මේ කොයි දැන් ඔබට හිතෙන්නේ කොහොමද? මොළොක්ව කියපුවම තරහ යන්නේ නෑ මට, සැරෙන් කියපු හින්ද තමයි මටත් ඕ උනේ කියනවා නේ. තරහ ගිය කියන්නේ නෑ. මේ ලෝකේ ඔය දෙකෙන්ම කිව්වා තරහ යනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කලට අකලට කිව්වා තරහ යනවා. කලට කියන්නේ දැන් සමහර කට්ටිය ඉන්නවා මේ 70 පැනලා 70වත් පැනලා. ඒ වුණාට ඒ කාලෙට හරියට කියනවට කැමති නෑ. අයියේ කියලාවත් අටු ගන්න කියන්න ඕන. දැන් අර මේ ඔය එක්සයිස් කරන්න ඇවිදින්න යද්දි හොඳට කොණ්ඩෙ කළු කරගෙන ඉතින් ඇවිදින්න යනවා. තව කාලයක් ජීවත් වෙන්න. ඔය බෝක්කුවක් එහෙම උඩ ඉන්න කොල්ලෝ ටිකක් කිව්වොත් එහෙම 100 කිව්වොත් මට තාම 100ක් නෑ බොල කියනවා. ඇයි ඒ? කලට වචනේ කියන්නේ දෙන්නද? වයසක මනුස්සයෙකුට 100ක් කියපුවම මොකද? ඇහෙන්නේ වචනේ කලට. කලට නේ ඇහුනේ. කේන්ති යනවා. සමහර වෙලාවට අකලට කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒත් කේන්ති යනවා. ඊගාවට සමහරලාට සත්‍ය ඇත්ත කියනවා. ඇත්ත කිව්වත් කේන්ති. ඔය මට අකලට වචන කියනවා කියපුවම මතක් වුණා අපි ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ මේ ගෑනු ළමයිට කියනවා මේ අක්කලට කතා කරනවා ගිහිල්ලා ආන්ටි කියලා. එතකොට මොකද වෙන්නේ? කේන්ති යනවා. එතකොට ඒ වචනේ කිව්වේ මොකටද? අකලට ඇහුනේ ඒක. එතකොට කේන්ති යනවා. ඒකයි කලට කිව්වත් කේන්ති යනවා, ලෝකෙට අකලට කිව්වත් කේන්ති යනවා. ඊගාවට ඇත්ත කිව්වත් කේන්ති යනවා, බොරු කිව්වත් කේන්ති යනවා. ඊගාවට තියෙනවා මොළොක් වචනෙන් කිව්වත් කේන්ති යනවා, නපුරු වචනෙන් කිව්වත් කේන්ති යනවා. ඒ සමහර දරුවන්ට අම්මලා කියනවා පුතේ හොම කරන්න එපා කියනවා. මේ බොහෝම මොළොක් වචනෙන් කියන්නේ. පුතේ මට පේන්න නම් හොම කරන්න එපා කියනවා. කේන්ති යනවාද? මොකද වෙන්නේ? කේන්ති යනවා, කෑ ගහනවා. ඊගාවට යහපත ඇති කරන වචන කියනවා, අයහපත ඇති කරන වචන කියනවා. ওই දෙකම ඇහුවත් කේන්ති යනවා. සමහර අම්මලා කියන ඕකව ආශ්‍රය කරන්න එපා කියනවා. ඕක ආශ්‍රය කළා ඔය ජාතියේ කෙනෙක්, ඔය පවුල් වලට ගෑවිච්ච කෙනෙක් ආශ්‍රය කරොත් සෙතක් වෙච්ච කෙනෙක් නෑ කියනවා. එහෙම අහලා තියෙනවා නේ. එතකොට මේ යහපත ඇති කරන වචන කියන්නේ. නමුත් දරුවන්ට කේන්ති යනවා. ඊගවට මෛත්‍රී සිතින් කිව්වත් කේන්ති යනවා, නපුරු සිතින් කිව්වත් කේන්ති යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි නුඹට ඔය පස් ආකාරයෙන්ම අහන්න ලැබේවි කියනවා. හැබැයි ඒ කොයි විදියට අහන්න ලැබුණත් දැන් ඔය පස් ආකාරයෙන්ම ලෝකෙ නැද්ද? තියෙනවා. ඔය කොයි විදියට අහන්න ලැබුණත් අන්න ධර්මයේ මේකයි. ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගෞරව කරමින්, ධර්මයටම සැලකිල්ල දක්වමින්